ශ්‍රාමකගේ ගුරුවරයන්ගේ සංගමයක් තමයි මේ නන් ටික අපිට දුන්නේ ඒගොල්ලෝ. එහෙනම් තමයි අපි ඒගොල්ලන් විශ්වාස කළා දැම්මේ. නමුත් ඒවැය තියෙන දුර්වලතා නිසා ඒ ගැන මගෙනුත් කටුත්තරයක් ගන්න ඕන කියලා තමයි කියලා තියෙනවා. ඉතින් මම යනුව කටුත්තරයක් දෙන්න යනවා. මම නම් ඒක හරියට දන්නේ නැහැ. මම නම් මට නම් කිව්වේ ඉස්සෙල්ලා නන් තුනක් තමයි මේක වැරදිත් දාලා තියෙනවා කියලා. 15ක් ගැන නම් විස්තරය මම දන්නේ නැහැ. බලන්න ඕනේ මොකද්ද කියලා. අපිට ඒ දැන් දීපෙක් කෙනත් හැංගිලා ඉන්නේ. ඒක අපිට සැකයක් තියෙනවා. ඔව් අපේ ලයිස්ට් එකට මෙහෙම අවමානයක් ගේන එහෙම සඳහම කුමන්ත්‍රණයකට සම්බන්ධ කියලා. මොකද මේ ශිලා ලක්තිලක කියන සජ්ජාත පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයාත් එදා ලොකෝට කිව්වා මේක විශාල හොරකමක් කරනවා මෑ කියලා. ඒතකොට ඒකෙන් පේනවා ඔහුත් එකට මොකක් හරි උපදේශ දීපු කෙනෙක් වගේ පේන්නේ. ඒ නිසා මේක කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් නෑ. අපේ පක්ෂයට විරුද්ධව ගෙන යන කියන එකයි අපිට පේන්නේ. පොලිසියට කියන්න වෙනවා.